මේ ආණ්ඩුව මාලබේ අහෝසි කරනවා වෙනුවට තිමේ අවසරයවත් නැති වෛද්‍ය සභාවේ අනුමැතිය නැති වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුමැතිය නැති සායනික පුහුණුව දෙන්න අවසර දීලා නැති මාලබේ ස්මරූපාදී කඩේ වෙනුවෙන් අධ්‍යාපන විකුණන ප්‍රතිපත්තියට එනේ හිටින්න මේ ආණ්ඩුවේ ඇමතිවරු පෞද්ගලිකව මැදිහත් වෙමින් ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යවරයා රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේකට දැවැන්ත මැදිහත් වීමක් කරනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඉන්න වෛද්‍යවරුන්ට රාජිත සේනාරත්න ඇමතිවරයා කතා කරලා බලපෑම් කරලා තිනවා මේ සායනික පුහුණුව දෙන එකට එකඟ වෙන්න නැත්නම් ඔවුන්ට මේක අධිකරණිය ගහරත් කරන්න පුළුවන්. කොහොමත් අපි ඒක කරනවා වගේ කතන්දර කියලා වෛද්‍ය සභාවේ වෛද්‍යවරුන්ට බලපෑම් කරමින් ඉන්නවා. අනිත් කාරණය තමයි රාජිත සේනාරත්න ඇමතිවරයා පහුගිය දවසක අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න සමීර සේනනායක කියන පුද්ගලයාත් එක්ක ඉක්කඩුවේදී හමු වෙලා සාකච්ඡා කරලා තිනවා.